මලික් සමරවික්‍රම ඇමතිතුමා හරි අපූරු තොරතුරු ටිකක් හෙළි කරනවා. සීපාවලට විරුද්ධ වෙලා වැඩක් නැහැ. 2016 මැයි මාසේ සීපා ගිවිසුම අත්සන් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. සීපා අත්සන් කළොත් අපේ ආර්ථිකය බලාගෙන ඉන්නවට කඩන් වැටෙනවා. අද 105ට තියෙන මේ රටේ විරකියාව වසර දෙකක් ඇතුළත 10%ක්ම වයනවා. ඈත ඒ පිට සුද්දා වගේ නෙවෙයි, කිලෝමීටර් 32ක් එහා පැත්තේ ඉන්න ඉන්දියන් කාර්යය රට ඇතුළට දාගත්තට පස්සේ කනෝ කනෝ කියලා කෑගහනවා මිසක් ආපහු ඉන්දියාවට යවන කතා නම් බොරු. ෆීජි රටේ අද බහුතරය ඉන්දියානු සංක්‍රමණිකයන්. ඒ නිසා අද රටේ ජනාධිපති අගමැති වෙලා රට පාලනය කරන්නේ ඉන්දීය සංක්‍රමණිකයන්. ෆීජි රටේ ඉරණම හෙට දවසේ ලංකාවට උදාකර දෙන්න එපා කියන ඉල්ලීම අපි මේ ආණ්ඩුවෙන් කරනවා.